ධර්මාන් ශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සාදුකාරයන් නමු තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමු තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමු තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ධම්ම පීති සුඛං සේති විප්පසන්නේන චේතසා අරියප්පවේදිති ධම්මේ සදාරමති පණ්ඩිතෝති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් සැවැත් නුවර ජේතවන මහා විහාරයේදී මහා කප්පින මහා රහතන් වහන්සේගේ අරහත්ත්වයට ප්‍රශංසා වශයෙන් දේශනා කළ ගාථාවක්. ධම්ම පීති සුඛං සේති විප්පසන්නේන චේතසා. අතිසෙන් පහන් සිටින් යුතුව ධර්මේ පානය කරන්නා සුවසේ වාසය කරයි. අරියප් පවේදිතේ ධම්මේ සදා රමති පඬිතු. ධර්මේ පානය කිරීමෙන් මඟඵල නිවන් සුවයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් ප්‍රඥාවන්ත වූ උත්තමයන් වහන්සේ ආර්ය ප්‍රවේදිත වූ ශ්‍රී සද්ධර්මයේ සිත් අලවා වාසය කරයි. ඒකයි ගාථාවේ කෙටි තේරුම. පින්තුනි, මහා කල්ප ලක්ෂයකට ඉස්සර සිටුවරේ ඒ කාලයේදී අවුරුදු ලක්ෂයයි මිනිසයන්ගේ පරමායුෂ දීමතුරා බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඒ සිටුවරයා නිතර නිතර බුදුබණ අහන් දෙන්න පුරුදු වුණා. එක් දිනක් දැකගත්තා එක්තරා රහතන් වහන්සේ නමකට තනතුරක් පිරිනැමනවා. භික්ෂූන් වහන්සේලාට ආවාද දෙන්න වුන් අතුරින් අග්‍රස්ථානයේ. ඒක ආශ්චර්ය දෙයක්. ඒ සිටුවරයාගේ තැනැමුණා ඒ තනතුර ලබන්න. බුදුපාමොක් ලක්ෂයක් සංඝරත්නයේ 7000ක් තිස්සේ මහා දානයක් පිරිනැමුවා. 7 දවස් අවසානයේ බුදුපාමොල වැඩගෙන කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ 7000 පුරා මා සිදු කරගන්නා ලද කුසලයේ මට සක්විති සත්ව පිණිස නෙමෙයි, ශක්දේව රජ වෙන්නක් නෙමෙයි, ධනේ පරිවාර සම්පත් යනි දෙයක් ලබන්නක් නෙමෙයි. මේ දින අතකට ඉස්සර වෙලා භික්ෂූන් වහන්සේලාට ආවාද දෙන්න වුන් අතුරින් අග්‍රස්ථානයේ යම් රහතන් වහන්සේ නමක්ද පවරන ලද්දේ නම් මටත් අනාගතයේදී බුදු සසුනකදී භික්ෂූන්ට ආවාද දෙන්න වුන්ගෙන් අග්‍රව රහත් බෝධියෙන් නිවන් සුව ලබන්න හේතු වේවා කියා ප්‍රාර්ථනා කළා. පියමතුරා බුදුරජාණන් වහන්සේ අනාගතයේ දක්නා නුවණින් දැකලා ධාරලා දේශනා කළා. කල්ප ලක්ෂයක ඇවෑමින් මහා භද්‍ර කල්පේ 15 වෙනි සතරේනි බුද්ධාන්තරේ උපදින සිද්ධාර්ථ ගෞතම සම්බුද්ධ ශාසනයේදී භික්ෂූන්ට ආවාද දෙන්න උන්ගෙන් අග්‍රව රහත් බෝධියෙන් නිවන් සුව ලබනවා කියන දේශනේ පැවැත්තුවා. මෙතුමාගේ සිතේ පුදුම ආත්ම ගරුත්වයක් ඇති වුණා. අනේ මගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා සාදු සාදු කියලා අවුරුදු ලක්ෂයේ පුරා අප්‍රමාණ කුසල රැස් කරගෙන සුගති පරායන වුණා. භවයෙන් භවයට ආව අපායට නැති සතර අපාය නමක් අත්හන්න නොවේ දෙව් මිනිස් දෙලොව මේ දෙසුගතියෙහි සැප විඳිනින් බොහෝ කුසල රැස් කරගෙන ඇවි කාශ්‍යප බුදු සසුනට පෙර ආතුව මෙතුමා ඇතුළු විශාල ධම්මානීක දහසක් ගෙවල් කියන ගම්මානක පෙහෙකාර කොළයක ඉපදී සැපෙන් ජීවත් වුණා. ඒ කාලයේදී පසේ බුදුවරයන් වහන්සේලා දහසක් නමක් ගන්ධමාදන පර්වතයේ වැඩ ඉන්නවා. එක්තරා දිනක් පසේ බුදුවරයන් වහන්සේලා අට නමක් වස්සමාදම් වීමට ආසන්න කාලයේදී රටේ රජතුමා සම්මුඛ වෙන්න වැඩම කළා. රජතුමාට කියා හිටියා, දැන් වස් එළඹෙන කාලයේ සමීපයි, අපේ පසේ බුදුවරයන් වහන්සේලා දහසක් නමකට වස් එළමීමට කුටි සෙනසුන් කරවා දෙන දායකතුමෙක් සොයාගෙන යාවි කියලා. රජතුමා කිව්වා, මට හෙට වැඩක් තියෙනවා, අනිද්දාත් වැඩක් තියෙනවා, ඉන් අනිද්දාත් වැඩක් තියෙනවා, ඒ කටයුතු අවසන් කරලා මං හදලා දෙන්නම් කියලා. නමුත් කාලය දැන් බොහෝම සමීපයි. ඔය අතරත මේ පසේ බුදුවරයන් වහන්සේලා අටරම වඩින වෙලාවේ දැක්කා ප්‍රධාන පෙහෙකාරතුමාගේ උපාසිකාව වතුර ගේන්න යනකොට මුණ ගැහුණා. කලේ පැත්තකින් කියලා වැන්දා. අසා සිටියා ආර්ය උත්තමයන් වහන්සේලා මේ පැත්තේ වැඩම කොට වදාළේ කවර කාරණයක් නිසාද? මෑණියනි, දැන් වස්සලමීමේ කාලය සමීප නිසා කුටි සෙනසුන් කරවා දෙන දායක කෙනෙකු සොයාගෙන ආවා. සාදු සාදු ස්වාමීනි, අපේ ගමේ දේවල් 1000ක් තියෙනවා. අනේ ස්වාමීනි, අපට අනුකම්පා කරලා හෙට දවසේදී අපේ ගමට පිරිසුදා වඩන සේක්වා කියලා ආරාධනා කළා. පසේ බුදුරජාණන් වහන්සේලා 19 වෙනිවෙන් 8 ආරාධනය පිළිගත්තා. මේ උපාසිකා මාතාව ගියක් ගියක් ගාන ගිහිල්ලා ඔක්කොටම කිව්වා, මම පසේ බුදුරජාණන් වහන්සේලා 19කට හෙට දානේ ආරාධනා කළා. එක ගෙදරකින් එක නමක බැගින් දානේ සූදානම් කරත්වා කියලා ආරාධනා කළා. හැම දිනම එක් සිත්වේ දානේ සංවිධානය කළා. පහුදා උදෑසන සූදානම් වුණා. ඒ අතරේ තපසේ බුදුවරයන් වහන්සේලා දහසක් නමක් ඒ ගමට වැඩියා. මේ දර්ශනේ නිසා සීලම දින පෙර ජාති ජාතිවල කුසල් කරගෙන පළපුරුදු සද්ධා බුද්ධි සම්පන්න පිරිසක් නිසා පුදුම ගෞරවයකින් දානෝපස්ථාන කරලා වැඳ නමස්කාරයෙන් ආරාධනා කළා. ස්වාමීන් වහන්ස, මේ ඉදිරි වස්වාන කාලයේ අපේ ගම සමීපේ විවේක ආරණ්‍යයක් තියෙනවා. අපි කුටි සෙනසුන් කරනවා, පූජා කරනවා. අපට අනුකම්පා පිණිස අපේ ආරාධනය පිළිගෙන මේ ගම ඇසුරු කරගෙන වස්සලමේ වැසේකවා අකිල ආරාධනා කළා. එක ගෙදරකින් එක කුටියක් බැගින් තාවකාලික කොටි සෙනසුන් දහසක් ඉදි කළා මේ ආරණ්‍ය සේනාසනයේ ගමට නොදුරු වනාන්තරයක්. ඉතින් මේ තුන් මාසයේ තුල මේ පසේ බුදුවරයන් වහන්සේලා වඩා හිඳුවලා බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව කිසි දෙයකින් අඩුපාඩු නැතුව එක එක ගෙදරකින් නිසසේ සූපසේ පූජා කළා. වස් අවසානයේදී තුන්සූරු පූජා කළා. මේ කුසල බලෙන් මේ දහසක් නිවෙස්වල පිරිස ඔක්කොම දෙව්ලව උපන්නා. දෙව්ලව දෙව්සපත් මිනිමින් ඉන්න කාලයේදී කාශ්‍යප සර්වඥන් වහන්සේ ලොව පහළ වී වදාලා මේ සීලම දෙනා නැවත මනුලව උපන්න. මනුලව එකට ඥාති මිත්‍ර හිතවත් පිරිසක් හැටියට එක ගම්මානෙක උපන්න. සීලම දෙනා එකට පින් දහම් කරගෙන එක හා සමාන ශ්‍රද්ධාව සීලේ ඥානේ දිනු කරගත් නිසා ඒ විදිහටම නැවත එක්කාසු වුණා. මේ පිරිස දවසක් ගියා බුදුබණ අහන්න. විශාල වර්ෂා පතනයක් වැටුණා. බොහෝ දායකවරු තම තමන් දන් අඳුරන ස්වාමින් වහන්සේලාගේ කුටි සෙනසුන් වලට ඇතුල් වුණා. මේ පිරිසට වෙන දන් අඳුරන කවුරුත් නැති නිසා ඔක්කොම වැස්සෙන් තෙමුණා. මේ සීල දෙනා කතිකා කරගත්තා, අපි මේ තෙමුනේ අපට නැවතුම් ප්‍රහසුවන් නැති නිසායි, අඳුරන ස්වාමීන් වහන්සේලාක් නැති නිසායි. අපි මෙතන ශාලාවක් ඉදි කරමු. අපට පමණක් නෙමේ දිනෝ දහස් ගණන් මෙතන බණහන් දෙනවා. ඒ හැම දිනාගේ පහසුව සඳහා අපි මෙතන විශාල ධර්ම ශාලාවක් ඉදි කරමු කියලා ගමේ දහසක් දෙනා එකතු වෙලා මුදල් රැස් කරලා මේ ශාලාව ඉදිකරන්න පටන් ගත්තා. මුදල් මදි වුණා. නැවත වරක් දෙගුණයක් මුදල් එකතු කරලා ශාලාව වැඩ නිම කළා. මේ ශාලාව තුල කිසිම බාධාවක් නැතුව 20,000කට වාඩි වෙලා බණ අහන්න පුළුවන් හැටියටයි ශාලාව හැදුවේ. මේ ශාලාව හදලා බුදු ප්‍රාමුක් සංඝරුවනට සංඝ සතුකට පූජා කළා. එදා පටන් මේ සීල දෙන දිනපතා මෙමින් බණ අහමින් දම් පින්කම් කරමින් බොහෝ කුසල් රැස් කරගත්තා. එදා මේ පිරිසේ නායකත්වයේ දරුව සත්පුරුෂයාගේ බිරිඳ අනෝජා මල් කලමක් ගෙනල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කරලා ප්‍රාර්ථනා මුකුත් කළා. මේ කුසල බලයෙන් මගේ මේ ස්වාමි පුත්‍රයා මට සසර වසන අතුරු ලැබේවා, මෙතුමායි කෙකට පෙරුම් පුරා ගන්න ලැබේවා, උකුණුපන්තනමට අනෝජා කියන නම ලැබේවා, මෙතුමා එකම එක මණ්ඩපයකදී අමා මහ නිවන් සුවත් වේවා කියා ප්‍රාර්ථනා කළා. අවුරුදු 20000ක් තිස්සේ මේ මහා පින්කම් කරගත්තා. මේ පිරිස නැවතත් ආයු කෙළවර දෙව්ලොව උපන්න බුද්ධාන්තරයක්ම දෙව්ලොව හයේම සම්පත් වින්දා. ඊළඟට අන්තිම ආත්මයේදී කුක්කුටවතේ රාජධානී පහළ වුණ. එයින් ප්‍රධාන උතුමන් වහන්සේ කුක්කුටවතේ රාජධානීහි මහා කප්පින්න නමින් රජකුමරෙක්ව රාජ්‍යයට පත් වුණ. එතුමා එක එකට පින්දහම් කරගත්ත දහසක් පින්නතුන් ඔක්කොම ඇමතිවෝ දහසක් බාට පත් වුණ. ඒ අයගේ ස්වාමී බිරිඳෝ භාර්යාවරු ඒ විදිහටම ලැබුණා. අර අනෝජා දේවියද රජුරන්ගේ අගමේසිය වුණා. මේ රජතුමා රජව දවසේ සිට අස්සයන් හතර දිනක් සිට දූතයන් හතර දිනක් හතර දිසාවට වීදුනවා. තුන් යොදුන් මානේ ගිහිල්ලා බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ ගැන තොරතුරු දැනගෙන ඉඳයි කියලා. එහෙම වසන ගානක් යනකොට අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වී සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලයක මේ රජතුමා ඇතුළේ ඇමතිවෝ දහසක් දෙන අශ්වයම් පිට උයනට යන වෙලාවේ සම්මුඛ වුණ වෙළඳ කණ්ඩායමක්. මේ වෙළඳ කණ්ඩායමේ ඉන්නේ සවැත් නුවර ඉඳලා රජතුමා ඇතුළු පිරිස අශ්වයම් පිටින් බිමට බැහැලා වෙළඳුන්ගෙන් ඇසුවා, තමුන්වහන්සේලා කොහේ පළාතේද, කොහේ ඉඳලාද එන්නේ, මොනවාද මේ පළාතේ තියෙන විශේෂ සුභ ආරංචි? මේ වෙළෙන්දන්ගේ සාතු නායකයා කියන්නේ වෙළෙන්ද නායකතුමා පළමුවෙන් කෙන්ගෙන් පැන්කටක් අරගෙන තුන් සැරයක් කට හේදුවා. මොකද අපි මේ එන ගමන් වල අල්ලාප සල්ලාප කතා කරනවා. මේ අපි කියන්නේ යන්නේ සුභ ආරංචි කියන්නේ කට පිරිසුදු කරගන්න ඕනේ, නොඉඳුල් කරගන්න ඕනේ කියලා කට හොදගත්තා. කට හොදගෙන සැවැත්නවර දිහාවට දොහොත් නඟා වැන්දා. බැලලා කියා හිටියා, "දේවයන් වහන්සේ, අපි ජීවත් වෙන්නේ සැවැත්නවර. ඒ සවැත්නෝර අනාථ පින්නිගේ සිටුවරයා කරවා පූජා කළද ජේතවනාරාමයේ සිද්ධාර්ථ ගෞතම නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ නම් වාසනාසහිත සකල ක්ලේශයන් සෝදා හැරේ අරිහත්ත්වයට පත් වූ රහතන් වහන්සේ නමක්. එවාගෙම සියල්ල ස්වම්භුඥානින් ආවෝද කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා. ත්‍රිවිධ්‍යා අෂ්ටවිධ්‍යා පසල චරණ ධර්මයන්ගෙන් සමන්වාගත බැවින් මෙජ්ජා චරණ සම්පන්න නම් වෙනවා. සෝබන ගමන් ඇති බැවින් සුගත නම් වෙනවා. සීල ලෝකයන් ආબોධ කළ බැවින් ලෝක වේදූ නම් වෙනවා. සීලාදී උතුම් ගුණයන්ගෙන් උත්තරීතර බැවින් හා ධමනේ කටයුත්තන් ධමනේ කිරීමේ උතුම් ආචාර්යයන් වහන්සේ නමක් බැවින් අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර නම් වෙනවා. දෙවියන් සෑත සමස්ත ලෝකයාට ලොවේ ලෝතුරා සුවපිනිස අනුශාසන කරන බැවින් සත්තාදේ මනුෂ්‍යානං වෙනවා. චතුරාරි සත්‍යයේ ස්වයංභුඥානින් ආබෝධ කොටගෙන සූවිශ්‍යාසංග දනන් ජනතාව අමාම නිවන් පුරලන බැවින් බුද්ධනං වෙනවා. සමස්ත ලෝක සත්‍යාගේ පුණ්‍ය භාග්‍යයට වඩා සත සහස්‍ර ගුණයෙන් අධිකතර වූ පාරමිතා පුණ්‍ය භාග්යෙන් සමන්විත බැවින් භගවානං වෙනවා. මේ ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නවා කියලා ප්‍රකාශ කරනකොට රජතුමාට සිහි නැති වුණා. ප්‍රීතිමේගේ නිසා තුන් වාරයක් අහලා මැනවින් සිහියේ පිහිටුවාගෙන හරියට තේරුම් ගත්තා. ඥාතිකව දේවයන් වහන්සේ ඒ මේ සරුවඥන් වහන්සේ දේශනා කරන මානෙල්ම සුවඳ විහිදෙන ශ්‍රීමක පත්මීන් සුදු බුදුරැස් හේදන දළදා ස්පර්ශයෙන් අෂ්ටංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් දේශනා කරන ශ්‍රී සද්ධර්මයේ සුකට ස්වාකාත නම් වෙනවා, සාන්දෘෂ්ටික නම් වෙනවා, අකාලික නම් වෙනවා, ඒහිපස්සික නම් වෙනවා, ඕපනායික නම් වෙනවා, පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝහි නම් වෙනවා, ඒ ධර්මයේ අසාදරා ගන්නා වූ අනන්ත සත්‍යයෝ සෝවාන් වෙනවා, සකදාගාමී වෙනවා, අනාගාමී වෙනවා, අරිහත්යෙට පත් වෙනා. මේ විදිහේ සතර මඟඵල නිවන් ගෙන දෙන ශ්‍රී සුද්ධ වූ ධර්ම රත්නේ අපේ දේශේ පහළ වී තිනවා කෙනෙකුට රජුරවන්න සිහි නැති වුණා. ඊළඟට මේ මහා සංඝ රත්නේ වශයෙන් මේ ධර්මයේ කනුව පිළිවෙත් පුරා සම්‍යක් මාර්ගයේ පිළිපන් සුපටිපන්න ගුණ සංඝ රත්නේ අපේ ප්‍රදේශයේ වැඩ ඉන්නවා උජුපටිපන්න ඥාය ප්‍රතිපන්න සාමේච ප්‍රතිපන්න එවාගේ පුජ්‍යලයන් වශයෙන් සතර නමක් වූ අට නමක් වූ යුගල වශයෙන් සතර නමක් වූ ඒ අස්වාරි පුජ්‍යල මහා සංඝරත්නේ ආහුනේය පාහුනේය දක්ෂිනේය අංජලි කරණීය අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර ගුණයන්ගෙන් සමන්වාගත වෙනවා ඒ මහා සංඝරත්නේ අපේ රටේ අපේ දේශේ වැඩ ඉන්නවා කියලා මේ පණිවිඩේ කියන කොටක් සිහි නැති වුණා. මේ තරම් පුදුමාකාර ගෞරවයකින් රත්නත්‍රයේ පිළිබඳව සුභ ආරංචි ලබාගත්ත මේ රජතුමා ඒ ඇමති මණ්ඩලයට ඇසුවා තමුන්වහන්සේලාගේ අදහස මොකද? දේවයන් වහන්සේ ඔබ වහන්සේ ගන්න තීරණයකට අපි එකඟයි. එහෙනම් මම යනවා මරණ වෙන්න. එහෙනම් අපි කියනවා මරණ වෙන්න කියලා හේතුන් සීලම දෙනවා ඒකම අතික වුණා. ඊළඟට මේ වෙළඳ කණ්ඩායමට මේ සුභ ආරංචියේ දීම නිසා රංකාවන 300,000ක් තෑගි දෙන හැටියට ලිපියක් ලියලා මේක අර වාසල මහා වාසල තොප්පු කරන්න කියලා බාර දුන්නා. ඉතින් මේ වෙළඳ සමූහයාගෙන් ගමන් මඟත් අහගත්තා. වෙළඳ සමූහයා රජවාසයට ගිහිල්ලා අනෝජා දේවියට මේ ලිපිය ඔප්පු කළා. අනෝජා දේවිය පුදුම ප්‍රීතියකට පත් වෙලා අපේ රජුරෝ තෑගි දුන්නා මදි කියලා රංකාවන 12,000ක් තෑගි දුන්නා. තෑගි දෙන්නා ඇමතිවරුන්ගේ බිසෝවරු කඳවලා කියවා අපේ රජුරුවන් ඇතුළේ ඇමතිවරු ඔක්කොම ගිහින් තියනවා මහාන වෙන්න. තමුන්හාසලගේ අදහස මොකද? ආර්යාවනි ඔබ වහන්සේ ගන්න තීරණයකට අපි එකඟයි. එහෙනම් අපි මෙහෙම හිතමු. අපේ මහරජුරුවන් ඇතුළේ මේ පිරිස වමාරව දමාපු කෙලෙපෙඩ අපි දන ගහලා ගිලින්නේ නැහැ. අපිත් එහෙනම් මේ මේ කමේට යමු. මේ සංසාරේ කියන එක මානෙල් මල් විලක් වාගේ සිසිල ඇතිතනක් නෙමෙයි. මහා දිනි සඳරාවක්. එනිසා මේ දීර්ඝ වූ සංසාරයේ විඳින ලද අසීමිත අනන්ත අප්‍රමාණ දුක් ගින්න අපි නිවාගෙන අමා මහ නිවන් සුව ලබන්ට පැවිදෙමු කියලා ඒකමතිකව සීල දනාම රතවාහන වලින් පිටත් වුණා. මහරජුරුවන් ඇතුළු පිරිස යන මේ අතරමඟ ගංගාවල් තුනක් තරණය කළේ බුදුගුණ දාම් ගුණ සංඝ ගුණ සිහි කරගෙනයි සත්‍යක්‍රියා කරලයි. විසවරුණෝ තේමන්දී ගමන් කළා. ඒ අතර අපේ සරුවක්යන් වහන්සේ සවැත් නුවර සිට යොදුන් 120ක් මේ පිරිස මෙත වැඩම කොට අදාලා ධර්ම දරුත්තේ නිසා මේ පිරිස කල්ප ලක්ෂයක් මේ බුදුසසුන පතාගෙන මහ පිං ඇති පිරිසක් බැවින් සරුවක්යන් වහන්සේ චන්ද්‍රභාගා කියන ගම්තෙර නුඟගහක් ළඟ සවන්වත් ගන්නේ බුදුරජාණන් සිහිදුවාගෙන වැඩි හිටියා. මහා කප්පින රජතුමා ඇතුළු පිරිසේ දුටු ගමම තේරුම් ගත්තා මේනම් වැඩෙන්නේ අපි සොයාගෙන යන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා. අස්යම් පිටින් බැලම වෙන වෙනම සරුවක්යන් වහන්සේගේ ශ්‍රී පාද වන්දනා කොට එකත්පසක වාඩි වුණා. එවේලා මේ සරුවක්යන් වහන්සේ අනුපිළිවෙල දහස්නාවක් පැවැත්තුවා. දාන කතාව, සීල කතාව, ස්වර්ග කතාව, කාමයන්ගේ ආදීනව කතාව, කාමයන්ගේ ලාමක බව දැක්වෙන කතාව, කාමයන්ගේ සංකලේශ බල දැක්වෙන කතාව හා නෛෂ්ක්‍රාම්‍ය ආනිසංසකේන මේ දේශනා හත පැවැත්තුවා. දේශනා හත අහගෙන ඉන්න මේ පිරිසගේ හිත සමාධිය වුණා. ඒ සමාධිය තුලින් ඉන්න වෙලාවේදී සාමුක්ඛංශක දේශනා කෙනෙක් චතුරාරි සත්‍ය විස්තර කළා. දසුන් කෙලවරදී සීලම දෙනාම දහසක් නයින් ප්‍රතිමන්දිත සෝවාන් ඵලයට පත් වුණා. එවැගේම පැවිද්දෙන්ලා සිටින වෙලාවේ සරුවක්යන් වහන්සේ දකුණු අත දික් කරලා දේශනා කළා ඒත භික්කව ස්වාකාතෝ ධම්මෝ චරිත බ්‍රහ්මචාරියන් සම්මා දුක්ඛ සාන්ත කිරියාය මානිනි මෙහි යෙවු ධර්ම විනී ස්වාකාතයි සීල දුක් කෙලවර කරනු පිණිස සාසන බ්‍රහ්මචාරියාව පුරත්වා කියලා දකුණු සීහත්තේ දික් කරනකොට මේ පිරිස විසින් බුද්ධාන්තර ගණනාවකදී තුන්සිවරු අට පෙරකර පූජා කළ පිණින් පසේ බුදුවරයන් වහන්සේලා දහසක් නමට තුන්සිවරු පූජා කළ පිණින් සියලුම දී ඇඳුම් පැළඳුම් වෙනුවට අෂ්ට පරිස්කාර ධර්ම හැටවත් පිරුණු මහා තෙරුන් වහන්සේලා මෙන් ඉරිදිමයේ පාත්‍ර චීවර ධර්ම ඉරිදි ස්වභාවයෙන් කැඳ උපසම්පදාට පත් වුණා. ඒ ස්වල්ප වේලාවකින් අනෝජා දේවිය ඇතුළු පිරිසද ආවා. මේ අලුත් පැවිදි වෙච්ච පිරිස නොපෙනෙන්නේ සරුවක්යන් වහන්සේ අදිෂ්ඨාන කළා. ඒ විසවරුද වෙන වෙනම වන්දනා කොට බණ ඇසුවා. විසවරු ශීලං දනාම සෝවාන් ඵලයට පත් වුණා. ඒ දේශනේ ආගමීකේ මහා කප්පිනේ ස්වාමීන් වහන්සේ චේ ත්‍රිවිද්‍යා සත්‍තබේචා සිව් පිලිසිමියා ඥාන සහිතව මහා රහත්භාවයට පත් වේවදාලා. ඉතිරි දහසක් දෙන වහන්සේ සෝවාන් වෙලා හිටියා පමණයි. මේ විසවද සෝවාන් වුණාට පස්සේ සංඝ පිරිස දැක ගන්න සැලැස්වා පුදුම ගෞරවයක් සතුටක් ප්‍රීතියක් ඇති වුණා. පස්සේ විසවරු පවෙන් දෙල්වාම ජේතවනාරාමයේ තිගින් මෙහිනිසස්නේ ත්‍රිද ලබා ගන්ට නියම කළා. අර සංඝපිරිසත් එක්ක සරුවක් යන වාසය ආසින් වැඩියා. මහා කප්පින රහතන් වහන්සේ දිනක් සමා සමග එකට පැවිදි වුණා වූ දහසක් පිරිසට ධර්ම දේශනාවක් කළා. ඒ දේශනාව සානේදී දහසක්ගේ සංඝ පිරිස මේ විද්‍යා සත්‍ය විඥා සිව් පිළිසිඳ ඥාන සහිතව මහරහත් භාවයට පත් වේවදාලා. ඔය අතර මහා කප්පින රහතන් වහන්සේ රුක්මලකට ගියත්, ගම් කලාවට, ගල් තලාවකට, වැලි තලාවකට, වනර දොකට ගියත් සමාපත්තියේ සමයදීලා බොහෝ වේලාවක් සමවස්සුව මිදලා නැගිටිනකොට අහෝ සුඛං කියන මේ ප්‍රීති වාක්‍යය කියවෙනවා. සමහර ප්‍රතුත්ගෙන භික්ෂුන් වහන්සේලා මේ කහලා බුදුරජාණන් වහන්සේට පැමිණිල්ලක් කළා. මේ මහා කප්පින ඉස්තරයන් වහන්සේ රජ කෙනෙක් වෙඳලයි පැවිදි වුණේ. දැන් මේ රජ සම්පත් සිහි කරමින් අහෝ සුඛං කියනවායි කියලා. සරුවක්යන් වහන්සේ සංඝ පිරිස මැද්දට මහා කප්පින රහතන් වහන්සේ ගෙන්නගත්තා. අසා සිටියා, මොකද මහා කප්පින මේ අහෝ සුඛං කියන්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මා මේ කියන වචනේ තේරුම සරුවක්යන් වහන්සේ දන්නාසේක. එනිසා සරුවක්යන් වහන්සේගෙම මීට මේ සංඝ පිරිසට පිළිතුරක් ලැබේවා කියලා ආරාධනා කළා. එනාවේ සරුවක්යන් වහන්සේ වදාළා, මහණෙනි, මේ මහා කප්පින ඉස්තරයන් වහන්සේ කල්ප ලක්ෂයක් තිස්සේ දිනු කර ගන්නා ලද පාරමිත ඇතුව මගේ මේ බුදුසසුනේ යන්දාසක අරිහත් ධජය දරාගත්තා නම් එදාම සෞකලේශනසා මහා රහත් භාවයට පත් වූ තුමෙක්. උන්වහන්සේ මේ ගම් තලාවකට, වැලි තලාවකට, ඩොක් සෙවණකට, වනරදොකට, කුටිසෙනෙදුගුණ ගියත් සමාපත්තියේ සමවදිනවා. අරිහත් ඵල සමාපත්තියටද, නිරෝධ සමාපත්තියට සමවැදිලා ඒ නැගිටින වෙලාවේ අර උතුරා යන්නේ උල්පතක් ඇත්තා නෙදකේ ලින් කටේ දරා ගන්න බැරුව ලින් කටෙන් වතුර උතුරා යන්න වගේ මුනාසේගේ හද සංකාණේ පහළවෙන ප්‍රීති සෝමනස්සමය ඥාන වේගේ දරා ගන්න බැරුවයි මේ අහෝ සුඛං කියලා කියන්නේ. ඒ රජ සම්පස්සී කරනවා නෙමෙයි මහණෙනි, මේ බුදු පණිවිඩයේ අසෝ දවසේම අලියමනෝ කෙලපිඩක් තරම් රාජ්‍ය සම්ප්‍රාප්තියේ ප්‍රතික්ෂේප කරන ඇහිල්ලයි තෙහිදිම අරහත්ත්වයටපත් උනේ. මගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙනෙක් මේ වාගේ සැපවත් වෙන කැමැතිනම් මේ මහා කප්පේ නිස්සරයන් වහන්සේමින් ධර්මයේ පාණේ කෙරෙත්වා කියලා ආරාධනා කරමින් මේ ගාථාවෙන් ධර්ම දේශනා කළා. ඒකම සංඝයා ඉදිරියේ ථානාන්තරය දුන්නා. ඒතදග්ගම් භික්ඛවේ මම ශාවකානම් භික්ඛූනම් භික්ඛුනෝ ආදකානම් යදිදම් මහා කප්පිනෝ. මමේ ශාසනේ භික්ෂූන්ට ආවාද කරන භික්ෂූන් වහන්සේලා අතුරින් මහා කප්පින ඉස්තරයන් වහන්සේ අග්‍රයි කියලා ථානාන්තර දී වදාලා. දැන් අපි සලසා බලන්නට ඕනේ මේ ධර්මයේ පාණේ කලේ කොහොමද කියලා. ඒ උත්සමයන් වහන්සේ ධර්මයේ පාණේ කරනවා කියන එකේ තේරුම මේ කඳ බොන්නවාගේ, කිරි බොන්නවාගේ, වතුර බොන්නවාගේ පාණී කිරීමක් නොවේ. චිත්ත සංකාණේ පහල කර ගැනීම කුයි මෙතන ධර්මයේ පාණී කිරීම කියලා හඳුන්වන්නේ. මෙතන ධර්මයේ කියන්නේ නව ලෝකෝත්තර ධර්මයයි. දිනක් සරුවක්යන් වහන්සේ දේශනා කළ නිගාර මාතු පාසාදේදී, ඒ කියන්නේ සවැත් නෝර විසාකා මාතාව කරවා පූජා කළ නිගාර මාතු පාසාදේ අපේන පූර්ව මේ විහාරස්ථානයේදී සංඝපිරිස සමතා දේශනා කළා. මහණෙනි, යම් කිසි පුද්ගලයෙක් අරටුවකින් ගාක අරටුවකින් වැඩක් ගන්න ඕන වෙලා ගාක් සොයාගෙන යනවා. ඒ අරටු තියෙන ගාක් සොයාගෙන ගිහිල්ලා මේ තමයි ගහේ අරටුව කියලා ගහේ තියෙන කොළ අතු ටිකක් ඉඳගෙන එනවා. ඒ අතුරිතේ කොළ සහිත ඉඳගෙන ඇවිල්ලා මේ අරටුව කියලා හිතාගෙන එකෙන් වැඩ ගන්නවා. ඥානවන්තයා දකිනවා මේ නම් මේ මිනිසයාගේ මුලාවක්. මේ අරටුවෙන් කියලා මේ කොලාතුලෙන් මොනවද ගන්න වැඩේ කියලා. තවත් කෙනෙක් කියනවා. තවත් කෙනෙක් කියලා අරටු තියෙන ගාත්මෙන් ගේනවා පිටපැත්තේ තියෙන කුපුරලා තියෙන වේලෙච්ච පොතු ටිකක් ගලාගෙන එනවා. ඒ තමයි අරටුව කියලා. ඒක දන්න ඥානවන්තයා කියනවා අනේ මේ මිනිසයාගේ මුලාවක්. මේක නෙමෙයි අරටුව කියලා. අරපියෙන් කරන වැඩක් මේ පොත්ෙන් ගන්න බෑ. තවත් කෙනෙක් කියනවා ගහේ අරටුවක් හඳගෙන ඉඳ. ගිහිල්ලා ගහේ හොඳට වැලිලා තියෙන තෙතම නැති පොත්ත ගලවාගෙන එනවා. පොත්ත ගලවාගෙන ඇවිල්ලා ඉන්නවා දකින ඥානවන්තයා කියනවා අනේ මේ මිනිස්යාගේ මුලාව අරපියෙන් කරන වැඩක් මේ පොත්ෙන් ගන්න පුළුවන්ද කියලා. තවත් කෙනෙක් කියනවා ගහේ අරටුව කපාගෙන ඉඳ. ගිලය තැනැත්තා ගහ වටේට හොඳට මෝරලා තියෙන ලස්සනට තියෙන තෙතමල තියෙන එළේ කපාගෙන එනවා. එළේ කපානිනවා දැක්ක ඥානවන්තයා කියන අනේ මේ මිනිසයාගේ මුලාව. මේ අනුන්සයා ගහේ අරටුව වෙනුවට කියනවා මේ එළේ. මේ එළෙන් අරටුවෙන් ගන්න වැඩක් ගත නොහැකි වෙනවා. මේක ගුල්ලෝ කරනවා, වේයෝ කරනවා, මේක කල්පවතින්නේ නැතුව විනාශ වෙනවා. තවත් කෙනෙක් කියනවා ගහේ කාරකව කපානෙන්න බොහොම වැදගත් වැඩකට. ඒ මිනිසයා ගෙයින් මේ අතුපතරේ සිඳ දමලා වතේට තියෙන පොත්තත් කපල දාලා කියන්නේ වේලිච්ච පොතු කෑනේ ඉවත් කරලා ඊළඟට මේ ගහ මුලින් කපලා පොත්ත රැහැලා එළේ රැහැලා අරටුවම තෝරා ගන්නවා. අරටුවම තෝරාගෙන ඇවිල්ලා ඒක ඉරෙලා කපලා නිසි ඇටේට තමන්ගේ ගෘහ කර්මාන්තාදයට ගන්නවා. ඥානවන්තයා දකිනවා මේ නම් මේ පුජ්‍යලයා බොහොම ඥානවන්ත පුජ්‍යලේ. මේ පුජ්‍යලයා ගත්තේ මේ නීම අරටුවයි කියලා සතුටු වෙනවා. ඒ වාමේ සරුවක්යන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ පාණේ කිරීමේ යථා තත්ත්වය ධර්මයේ පාණේ කිරීම සඳහා මේ ධර්ම පාණේ පිණිස මේකයි නියම අර්ථය කියලා ලාභ සත්කාර බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ චීවර පින්ද පාක සේනාසන ගිලන්පතගෙන සිව්පසයත් තමත් තමත් උපභෝග පරිභෝග දේවලුත් ප්‍රාර්ථනා කරනවා. ඊට සුදුසු ධර්ම දේශනා කරනවා. ඒකින් තෘප්තියකටපත් වෙනවා. සරුවක්යන් වහන්සේ නැමෙති මේ මහා ඥානවන්ත උත්තමයන් වහන්සේ දකිනවා මේ මිනිසයාට මේ පුජ්‍යලයාට බුදු සාසනෙ අරටුව ලැබුණේ නැහැ. අරටුවෙන් ගන්න වැඩක් මේ ලාභ සත්කාරුන් ලැබෙන්නේ නැහැ කියලා මේ මුලාවක් බාටුන් වහන්සේ තේරුම් ගන්නවා කියනවා. ඊළඟ තව කෙනෙක් ගිහිල්ලා මේ බුදු සාසනෙ මේකයි නීම සාරේ කියලා සීලය හොඳින් පූර්ණණය කරනවා. සීලය පූර්ණණය කරමින් අනිත් අය දුස්සීලයි කියලා අනිත් අයට නින්දා ප්‍රහාස කරනවා. තමන්ගේ සීලය ගැන තමන් උසස් කොට වර්ණනා කරනවා. අත්ත්ංකංශන පරවම්බනේ කියන මෙහෙම කතා කරනවා. තමන් උසස් කොට අනුන් හෙලා දකිනවා. සරුවක්යන් වහන්සේ දේශනා කරන ඒ කාර්යයට අරුතු තියෙන ගාක පිටපත්යේ තියෙන වේලා ගැලවෙන්න තියෙන පොතු කෑලි ගලවා ගත්තා සමාන නිෂ්ඵල වැඩක් සීලේ පමණකින් සතුටු වීම කියලා උනාසේ පහදලා දේශනා කරනවා. තවත් කෙනෙක් යනවා බුදු ශාසනයේ මේකයි නියම හරය අරටුව කියලා. අර ඒ සීලයෙන් පමණ සෑහීමකටපත් වෙන්නේ නැතුව ලාභ සත්කාර වලින් සෑහීමකටපත් වෙන්නේ නැතුව සමාධි භාවනා වඩනවා. ඒ කියන්නේ සමත භාවනා වඩලා අෂ්ඨ සමාපatti උපදවනවා. අෂ්ඨ සමාපපුතු උපදවාගෙන තමන් මේකෙන් අත්ත්ංකංශනේ පරමම්බණයටපත් වෙනවා. මම තමයි සමාධිවන්තයා. මම තමයි බුදු සසුනේ නියමාර්ථේ නෙලාගත්තේ. අනිත් ඇත්ත දුස්සීලයි සමාධියක් නෑ නිකන් හිස් පුද්ගලියෝ කියලා අනිත් අයගේ දොස් කියමින් ඉන්නවා. සරුවක්යන් වහන්සේ දේශනා කරන ඒ පුජ්‍යලයා හරියට අර ගහේ හරයක් ඇතිනේ මේ අරටුව තියෙන ගහේ පිටපොත්ත කපාගෙන ආවා හා සමානයි. තෙතමන තියෙන පිටපොත් පිටපොත්ෙන් අරටුවෙන් ගන්න වැඩක් කරෙන්නේ ඕක ඒකාන්තයෙන් නිෂ්ඵලයි කියලා උන්වහන්සේ දන්නවා. ඊළඟට තවත් කෙනෙක් මේ බුදු සසුනේ නියම ධර්ම පාණේ සඳහා කියලා ඒ ලාභ සත්කාර වලින් සෑහීමකට පත්නවී සීලයෙන් පමණ සෑහීමකට පත්නවී අෂ්ඨ සමාප්‍රති වලින් පමණ සෑහීමකට පත්නවී අභිඥාමල උපදවනවා. ඉරිදීද අභිඥාව, දිව්‍ය ශ්‍රෝත අභිඥාව, පරිචිත්ත විජානන අභිඥාව, එවාගෙම పూర్වේ නිවාසානුස්මති අභිඥාව, දිව්‍යං චක්ෂර විඥානේ කියන මේ අභිඥා බල පංචකේ උපදවනවා. ඒ අභිඥා බල පංචකේ උපදවලා අභිඥා බල නිසා තමන් උසස් කොට අනුන් පහත් කොට සැලකෙනවා. මම තමයි මේ විදිහේ බුදු සසුනේ නියම පිට ලබා ගත්තේ කියලා අර තමන් ලාභ සත්කාර ගැන තෘප්තියටපත් නොවි සීලෙන් ප්‍රමන සතුට නොවි සමාධියේ අෂ්ඨ සමාප්‍රත්‍යයෙන් ප්‍රමන සතුට නොවි අභිඥා බල උපදවාගෙන ඒකෙන් සෑහීමකටපත් වේදවා. සරුවක්යන් වහන්සේ දේශනා කරනවා ඒකත් නිෂ්ඵලයි. ඒ අභිඥා පිරිනේනවා. මේ සංසාරේ අභිඥා නොලබපු කෙනෙක් නෑ. හැමදාම හැම කෙනෙක්ම සසරදී පංච අභිඥා ලබාගෙන තියෙනවා. ඒකත් නිෂ්ඵලයි. ඒක පිරිනේනවා. ඒක කෙලෙසුන්ගෙන් සියල්ලෙන් අතමිදීමක් නෙවෙයි, නියම හරය නොවේ කියලා උන්වහන්සේ දන්නවා, දේශනා කරනවා. ඒ අතනේ තව සමහර කෙනෙක් නැනවත් කල්පනා කරනවා මේ ලාභ සත්කාර කේතේ ප්‍රශංසා නෙමේ බුදු සසුනේ නියම ධර්මය, සීලේ පමණක් නෙමේ බුදු සසුනේ නියම හරය, එවාගෙම අෂ්ඨ සමාපatti පමණක් නෙමේ බුදු සසුනේ හරය, එවාගෙම අභිඥා බල පංචකේ නෙමේ බුදු සසුනේ හරය අරටුව. මේ විදිහට මේ සීලේ පිහිට, අෂ්ඨ සමාපatti වල පිහිට, අභිඥා බල පිහිටවා ඒ නොනවති විපස්සනාවට යොමු වෙනවා. විපස්සනා වඩලා විපස්සනා ඥාන 10 සම්පූර්ණ කරලා සෝවාන් වෙනවා, සකදාගාමි වෙනවා, අනාගාමි වෙනවා, අරිහත්ත්වයටපත් වෙනවා. අරිහත්ත්වයටපත් වුණන් පස්සේ සරුවක්යන් වහන්සේ දේශනා කරන මෙන්න මේතනත්ත තමයි බුදු සසුනේ නියම හරය ආબોධ කරගත්තේ, නියම හරයෙන් වැඩගත්තේ කියලා ස්තුති පෝරකෝ ප්‍රශංසා කරනවා. ඒ වාගේ මෙතන මේ මහා කප්පින මහරහතන් වහන්සේට අපමණ රාජ්‍ය සම්පත් තිබුණා. ඒ වෙලාවෙන් සෑහීමක් වුණේ නැහැ. ඊළඟට බුදු ශාසනයේ පැවිදි වුණා. එයින් සෑහීමක් වුණේ නැහැ. ඊළඟට සෝවාන් ඵලයට පත් වුණා. ඒ සෝවාන් වෙනකොට අභිඥා බල ලැබුණා. අස්සේ සමාප්‍රති අභිඥා පහ ලැබුණා. ඊළඟට අරිහත්ත්වයට පත් වීමෙන් උන්වහන්සේ ධර්මයේ නියම පාණේ කිනීමේ සැපේට පත් වුණා. ඒ නිසා සරුවක්යන් වහන්සේ දේශනා කළා මෙන්න මේ විදිහට ලාභ සත්කාර වලින් තමයි අවසන් කරගන්න නැතුව නැත්නම් නවතින්නේ නැතුව සීලයෙන් නවතින්නේ නැතුව අච්ච සමාප්‍රත්‍යයෙන් නවතින්නේ නැතුව අභිඥාමයෙන් ප්‍රවා නවතින්නේ නැතුව විපස්සනා වඩලා කෙලෙසුන් ජයගෙන නික්ලේශී අරිහත්ත්වයට පත් වීමම මේ නියම ශාසනයේ ධර්මයේ පාණේ කිරීමයි. එවන් වූ බුද්ධ ශාසනයේ හැම කල්ලිම සැපෙන් වාසය කරන්නෝ වෙනවා. ඒ අත්ෝ සරුවක්යන් වහන්සේ දේශනා කළේ නවලෝතුන ධර්මයේ සිත්තලවා වාසය කරනවා කියලා මෙහෙම ගාථාවෙන් දේශනා කොට වදාලා මේ අනුව සලකාගෙන අපි සැලසෙන්නට ඕන. එදා ඒ මහා කප්පින මහා රහතන් වහන්සේ කාශ්‍යප බුදු ශාසනයේදී විශේෂ පින්කමක් හැටියට සිදු කළේ ධර්මශාලාවක් ඉදි කිරීමයි. එතුමා ප්‍රධානත්වයෙන් තමයි දහසක් දෙනා එකතු වෙලා මේ විශ්ව දහසක් දෙනාට සුවසේ ධර්ම ශ්‍රවණය කරන්න සුදුසු ශාලාවක් ඉදිකළ මහා පින්කම් සිද්ධ කරගන්න යෙදුනේ. මේ නිසා මේ පින්නතුන් කල්ප ලක්ෂයක් තිස්සේ බොහෝ කුසල් රැස් කරගෙන ඇවිල්ලා කාශ්‍යප බුදු සසුනේදී මෙවැනි පින්කමකු සිද්ධ කරලා බුද්ධාන්තරය දෙවසප විඳලායි අපේ ලම් බුදුරජාණන් වහන්සේගේ කාලයේ මනලව රජසප වින්දනය කළ ඒනො සෑහීනකටපත් නොවේ. බුද්ධ ශාසනයේ තියෙන නියම හරය නියම පරමාර්ථය අවබෝධ කරගන්න පැමිණිලා එකම දවසේදී එකම බණපදයේදී සෝවාන් වෙලා දෙවෙනි බණපදයේදී මහා රහත් භාවයට පත් වීමට සමර්ථ වුණේ. ඒ පින්කමට සහභාගී වූ සීලම දෙනා එකම මණ්ඩපයකදී අමා මහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව වුණා. දැන් මේ විශාල ධර්මශාලාවක් ඉදි කරගෙන තියෙනවා. මේ තේසන මෙතන ධර්මශාලාවක් තිබෙන බොහොම අබලන් වෙලා ඒ අබලන් වූ ධර්මශාලාව ඉවත් කළා. ඒ වෙනුවට ඒ ඇහැට ආපීතේ මෙතේ මේ ස්ථානයේ ධර්මශාලාව කළ ඇත්තන්න පින්පමුණුවමින් කල්පවත්නාසේ ශක්තිමත් මේ ධර්මශාලාව ඉදි කරගෙන දැන් බොහෝ දිනකට සුවසේ ධර්ම ශ්‍රවණය කරන්න, සුවසේ සීල භාවනා පුරන්න, සුවසේ ආගමික පින්කම් වල යෙදෙන්න සුදුසු ආරක්ෂාවක් සෙවණක් දැන් ඉදිපත් කරගන්න යෙදුනා. මේ ධර්මශාලාමේ කුසලේ මහා කප්පින මහ රහතන් වහන්සේ තෙමින් උපනුපම් භවයක් පාසා දෙව්මිනි සම්පත් ලබන්නත් උපනුපම් කරන අසවල් සම්පතින් අඩුයි කියන්නේ නැතුව සෑම සම්පත්තියක්ම පිරිනිවන් ලබන්නත් උපනුපම්තන ලැබෙන සම්පත් වලට රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් අප්‍රියයන්ගෙන් බාධාවක් නොවෙන්නට ඒ සම්පත් වල ඇලෙන්නේ බැඳෙන්නේ මුලාවන්නේ වෙලෙන්නේ පැටලෙන්නේ නැතුව නැවත නැවත නැවතත් පාරමී සීලයෙන් කුසල් රැස් කර ගන්නට ඒ කුසල් උත්සන්න වීමෙන් යම් දාසක රහත් බෝධියේ පසේ බෝධියේ අභිසම්බෝධියයි තම තමා ප්‍රතු බෝධියකින් අග්‍ර අමාමා නිවන් සුව ලබන්නට හේතු වෙන උදාර පුණ්‍ය සම්භාරයක් මේ ධර්මශාලාවෙන් අපි මුදුන්පත් කරගත්තා කියලා සතුටු වෙන්න ඕනේ. අද මේ අවස්ථාවේදී මේ ධර්මශාලාව තුලදී පළමුවෙන් කරන සාරාණීය පින්කම වශයෙන් මේ කත්ම චීවර පූජාවයි සිද්ධ වුණේ. ඒක මේ කර්ණ චීවර පූජාවද මෙතෙන්දී මුදුන්පත් කරගන්න යෙදුනා. මේ පරිවාර පරිස්කාර සහිතව පින්තුන් අහලා තියෙනවා කටිනේ කියන්නේ මහ පොළොවමින් සොලවන්න බැරි විපාකයක්, එවාගෙම මහ මෙලමින් කම්පා නොවන විපාකානි සංසයක් ගෙන දෙන පූජාවක් බව ඒ මේ කර්ණ චීවර පූජාවට එකතු වූ මේ අනෙත් පරිස්කාර භාණ්ඩ සියල්ලම කඨින ආනිසංස හා සමාන ආනිසංස ගෙන දෙන පූජාවන් බාටපත් වුණ වර්ෂයක් පාසා කඨින ආනිසංස දේශන අහලහල පළපුරුදු බැවින් ඒ ගැන විස්තර කරන්න දැන් කාලය මැදි වෙනවා. එනිසා මෙතකින් අපි සෑහීමකටපත් වෙමු. අද මේ චීවර පූජාව සඳහා මාස 3කට පෙර සා සංඝරත්නයේ විශේෂයෙන් මේ ස්ථානයේ පූජ්‍ය බටුවංගල සුමනසිරි ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝ පිරිසට ආරාධනා කළ වස්වාසවා ගත්තා. තුන් මාසේ පුරා සිව්පසෙන් උපස්ථාන කළා. ඒකම මා සංඝ රැකෙන ගිලානෝපස්ථාන ආදී සැලසුවා. තම තමනුත් ඒ තුන් මාසේ තුල ආජී වස්තම සීලය, පංච සීලය හා පොය අට සීල සමාදන්ව රකිමින් දාන සීල භාවනා කුසල් පාරමී පුරමින් මේ වස්වාන කාලයේ බොහෝ කුසල ස්කන්ධයක් නිදාං කරගත්තා. දැන් මේ මහා පින්කම සඳහා බොහෝ දෙනා තම තමන්ගේ වැඩ කටයුතු පවා නවත්තලා මේ පූජා භාණ්ඩ රැගෙන පැමිණියා. ඊයේ සන්ධ්‍යාවේ බුද්ධ පූජා, බෝධි පූජා දිට සහභාගී වන්නට ඇති. උදෑසන බුද්ධ පූජාව හිල් දානේ බෙහෙත්කඳ පූජා කරගන්න යෙදුණ. දැන් මේ මහා සංඝ රැතේ අපේ ආරණ්‍ය සේනාසන රැසකින් වැඩම කරවාගෙන ඒ සංඝ රුවන් ඉදිරියේ පරිවාර පරිස්කාර සහිත කඨින චීවර පූජා කරගන්න යෙදුණ. ඒ මේ කඨින චීවර පූජාව සම්බන්ධ යදු සිටිමිල්ලක් වචනයක් කල්තගූපේවරක් පාසාම මහේසාක්‍ය මහානුභාව සම්පන්න කුසලස්කන්ධයක් උපන්න. එවාගෙම මෙහි සඳහන් වෙන්නේ ඒක ඉදිකටුපාරක් ඉදිපටුපාරක් ගානේම චක්‍රවර්ති සම්පත් ගෙන දීමට තරම් සමර්ථ පූජාවක් බවයි. ඒ විදිහේ මහානුභාව සම්පන්න ආනිසංස ගෙන දෙන මේ කඨින චීවර පූජාවේ කුසල බල මහිමය මේ ජීවිතේ පටන් නිවන් දකිනාතුරු උපනුපන්තන කිසිම අකුසල විපාක වාරයකින් යටපත් නොවන රජුන්ගෙන්, සොරුන්ගෙන්, සතුරන්ගෙන්, ගින්නෙන්, ජලයෙන්, අප්‍රිය දායාදකාදීන්ගෙන්, අමිත්‍රයන්ගෙන් බාධාවක් නොවන සම්පන් ලබන්නටත් උපනුපන්තන දෙවැන්නෙක් නොවේ සියල්ලින් සියල්ල පරිපූර්ණ සම්පත් ඇතිව නිවන් මඟ පාරමී පුරා ගන්නටත් කෙලවර ඉතා පැතු උතුම් බෝධියකින් ඉතාම සුවසේ සතර මඟ ඵල නිවන් සුව ලබන්නට හේතු වෙනසේ මේ කුසල සම්භාරයේ මුදුන්පත් වුණා කියා සතුටු වන්නට ඕන. එසේ සතුටු වෙමින් අද මෙතෙකින් මේ රැස්පත් කර ගන්නා ලද කුසල සම්භාර ධර්මයේ විශේෂයෙන්ම අද අපට මේ සැනසීම උදාපත් වී තිබෙන බුදු සසුනක් ලොවට පහදා දී වදාළා අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්ම මූලයේම බුද්ධ පූජාවක් වේවා කියා ගෞරව කරමු. එවාගේම නවලෝකුණා ධර්ම දාපේදී අප මේ රැස් කරගන්න නිර්වාණගාමී කුසලේ ධර්ම පූජාවක් වේවා කියා සිත් පහදවා ගනිමු. එසේම ආර්ය මහා සංඝ රත්නයේදී අප මේ රැස් කරගත් නිර්වාණගාමී කුසලේ සංඝගත පූජාවක් වේවා කියා සිත් පහදවා ගනිමු. එවාගේම අපේ ගුරුතුමන් වෙත, දෙමව්පියන් වෙත අප මේ රැස් කරගන්නා ද කුසල සම්භාර ධර්මයේ ගුරු පූජාවක්, මව්පිය උපස්ථාන පූජාවක් වේවා කියා ගෞරව කරමු. එසේම අපි මේ සැනසෙන බුදු සසුන නොනැසී නොපෙරී අඳුරු නොවේ, අතුරුදහන් නොවේ, මොනම අන්‍යාගම් බලවේගයකින්වත් යටපත් නොවේ. ගගනතලයේ සඳේර මණ්ඩලෙමින්, දිදුලෙමින්, බබලෙමින්, අපරාජිතව විරාජිතව අරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාද්වීප ධරණියේ තලයේ කේන්ද්‍රස්ථාන කරගෙන තුන් ලොවට සදාම් කෙරෙන විහිදුවමින් නිර්මලව පවතිවා කියලා ගෞරව කරමු. එසේම සුපේසල ශික්ෂාකාමී ශාසන භාරධාරී මහා සංඝ රත්නයේ සීල සමාධි ප්‍රඥා ගුණ මුදුන්පත් වෙමින් ත්‍රිපිටක ධාරී වෙමින් ධ්‍යාන විඥා මාර්ගඵල ලබමින් සදාම් ආලෝකයේ ලැබෙති බෙදා දෙනු පිණිස අපරස් කර ගන්න කුසලයේ ආශිර්වාදයක්ම වේවා කියා සංඝ රත්නයට ගෞරව කරමු. නමින් අභාව ප්‍රාප්ත මෞපියේ ගුරුවර බන්ධු මිත්‍රාදීන්ටද මේ කුසලානිසංස හේතුයෙන් භවයක් පාසා කඨිනානිසංස අත්යමින් සුගති සම්පත් කෙලවර අග්‍රාමාම නිවන් සුවාත් වේවා ආශා ගෞරවයෙන් පින් පමුණුවු. එවාගේම ශ්‍රී ලංකා දීපේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සාස්ථා නැමැති මේ උතුම් සසුන් පිළිවෙත් මුදුන් පමුණුවාගෙන අපවත් වේවදාල අතිපෝජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දේ ශ්‍රී ජිනවංශාභිදාන මාහිමිපාණන් වහන්සේ ප්‍රදාන අපවත් වූ සීලම සංඝ පිතෘන් වහන්සේලාටත් විශේෂයෙන් මේ ස්ථානයේ අභිවෘද්ධිය සඳහා වැඩම කොට සිට අපවත් වේවදාල මාවොල්ලේ වරුණදත්තන ස්වාමින් වහන්සේ, එවාගේ මලුබෝමෝල්ලේ අරියවංශ ස්වාමින් වහන්සේ, එවාගේ මුණගම සිරිසුමන ස්වාමින් වහන්සේ, මාකුඹුක උත්තරවාස ස්වාමින් වහන්සේ ආදී කොට ඇති සීලම අපවත් වූ සංඝ පිතෘන් වහන්සේලාටත් මේ කුසල සම්භාරය අත් වේවා. ඒ සීලම හිමියන් වහන්සේලාට සුවසේ බෝධි සම්භාර මුදුන් ප්‍රති මතු ලෝතුරා බුදුබාමත් වේවා කියා ගෞරව පූජා කරමු. සාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක වූද මීතලේ පටන් බමතලේ දක්වා විසෙන්නා වූද දසදහසක් ලෝක ධාතු වාසී වූද මෙල පූජන ස්ථාන ආදී ගෘහිත වූද සමස්ත දිව්‍ය රාජ මණ්ඩලයේ මෙපින් අනුමෝදන් වෙත්වා. දිව්‍යමය ආයු වර්ණ සප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා. නව වාරයක් සම්බුදු සසුනට පූජාවසේ ලංකාදීප ධරණී තලෙහි අන්‍යාගම් බලවේග මිසදුතු බලවේග ධර්ම බලවේග නිත්‍යා බලවේග ශ්‍රී ලංකාවෙන් ඉවත් කරවා දමත්වා ශ්‍රී ලංකාව උද්ගතෝ තිබෙන මේ දෙමළ හටන වහාම නවත්තලා ශ්‍රී ලංකාව ඒකීය ධර්ම රාජ්‍යයක් ඇතිබාටපත් කරත්වා ශ්‍රී ලංකාවට මුහුදු ගැලීමක් ජල ගැලීමක් භූමිකම්පාවක් යදකෝලාලයක් ජාති භේදයක් ආගම් භේදයක් මොනම ප්‍රශ්නයක්වත් නොමැතිව ශ්‍රී ලංකාව ඈත අතීතයේ මෙන්ම ඥාන විඥා මාර්ගඵලලාභීන් පහළ වෙවි බුදු සසුන ආලෝක වෙන හැටියට ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා සතු බෝධි වලින් දිව රාජ මණ්ඩලයේ අමා මහ නිවන් සුවත් වේවා ආශා මෛත්‍රියෙන් පින්පමුණු වෙමු ඊතවත් මඳහත් හේතුවා සෑම සත්‍යයන්න මේ පූජනීය ස්ථානයේ සිටවට ගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සීලසක්වල දසදිසා වාසයේ සමස්ත ලෝක සත්‍යාතම මේ උදාන කුසලයේ අත්මේවා සීල සත්ව නිදුක් වේත්වා නිරෝගී වේත්වා සෝපත් වේත්වා පෙරවන් සරණේත්වා නිවන් මඟ ගමන් කෙරේත්වා චතුරාරි සත්‍ය අවබෝධයෙන් සාන්තේ නිවන් සුව ලබත්වා ආශා මෛත්‍රියෙන් පින්පමුණු වෙමු. එසේම ආදමේ ධර්ම පුස්තකයක් පුස්තක දෙකක් එකතු කොට මුද්‍රණය කොට පිරිනමන් යදුනා පෝజ్య ජටුවංගල සුමනසිරි ස්වාමින් වහන්සේගේ 35 වෙනි ජන්මදිනයේ නිමිත්තෙන් මේ කුසල බලයෙන් මේ බටුවංගල සුමනසිරි ස්වාමින් වහන්සේට නිරෝගී සැප බලයතෝ සදාමාලෝකේ ලොවට බෙදා දෙනමින් අවුරුදු 27 වසර සාධක කාලයක් දීර්ඝාසු වින්දනේ කරමින් සතු බෝධිඥානයන් සාක්ෂාත් කරගන්න ආශිර්වාදයක් වේවා කියා ගෞරව කරමු. එවගේ මේ මහා පින්කම් තුලින් ඇති කරගන්නාල ධර්ම ශක්තියත් සත්නත්‍රේ අසීමිත සූවිසි මහා ගුණේ ආරක්ෂාවක් දිවිරාජ මණ්ඩලයේ රැකවරණක් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයක් හේතුවෙන් පූජ්‍ය බටුවංගල සුමනසිරි ස්වාමීන් වහන්සේ ප්‍රධාන නේවාසික සංඝ පිරිසක අද මේ ස්ථානයේ නම් දෙසින් වැඩම කරවා වදාළ සුපේසල ශික්ෂාකාමී සීලම බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මේ ස්ථානයේ ආරක්ෂාව සඳහා අපසපවේ කටයුතු කරන සමිති සමාගම්වල නිලධාරි මණ්ඩලහ සමාජික පිරිසට මේ ස්ථානයේ සිවුදිගෙන් එමින් යමින් සූපසෙන් සංග්‍රහකන දායක කාරකා දීන්ටක් සීල භාවනා පිළිවෙත් පුරන සමටක් සාදුකියා සිත්පාදවාග සමටක් අසල්වාසීන්දක් මෙලෝ වශයෙන් ඇති අසනීපකං අපල උපද්දව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදරේ මාරක බාධක සියල්ල හිරු දුටු අඳුරු සේ විහෙත විද්වංසනේ මේවා තබන තබන පියවරක් ගානේ රත්නත්‍රේ සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. රජසොර සතුරු ගිනිජල වශයෙන් අවියා උදාද විපත්ති වලකේවා. කායික මානසික සැනසෙල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. කුසල් අරමුණෙන් සමාදේශිතින් මෙත්සිතින් බුදු ගුණ බලෙන් සමදා සුවසේ නින්දයාවා සුවසේ අවදි වේවා. නපුරු සීන නොපෙනේවා. දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මනුෂ්‍යයන්ගේ අමනුෂ්‍යයන්ගේ චිත්ත ප්‍රසාදේ ලැබේවා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව සැලසේවා. ගුණනුවණින් ධන ධාන්‍ය යසේ සුරින් ආයු වර්ණ සප බල ප්‍රඥාවෙන් නික්ක සීල උපෝසත සීල සූභම වීරණ සතර සංග්‍රහවත් දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සලක් මෙන් දිනෙන් දින දිනු වේවා. සිතමි නිරුවණකින් කල්පරෝක්ෂයකින් භද්‍රගතයකින් මෙන්න පූර්ණ චන්ද්‍රයා මෙන්ද සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පිරී පිරී ශාස්ත්‍රීක වේවා. තිංසත් සතවර්ෂාධික කාලයක් දාන සීල භාවනාදී කුසල් පාරමී පුරමින් නිවන් මඟ පාරමී පුරාගන්ට ජාති ජාතිත් වාසනා වේවා. සතර වාසනාතුරු ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්ප්‍රතිය ඇතුව නිවන් මඟ යා ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා. සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නැද හිත මිතුරන් සේවක සේවිකාවන් කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිමි සනසේ පැමිණ වදාළේ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමාම නිවන් සුව ප්‍රාර්ථනා පරිද්දෙන් සුවසේම සාක්ෂාත් වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඥාතීන්ද දෙවියන් සීල සත්‍යයන් දෙපින් පෙත් පමුණුවමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාශච්ඡාචි බුම්මත්තා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශච්ඡාචි බුම්මත්තා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශච්ඡාචි බුම්මත්තා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා එක්ඛාවතා ච යම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්ප්‍රති සිද්ධියා දානන්ද දන්දු සද්ධායේ සීලං රක්ඛන්තු සම්මදා ධාවනමිරතා හුන්තු ගච්ඡන්තු දේවතා ගතා සම්මේ සත්තා ච මඤ්ඤත්තා හිතා ච අහිතා ච මේ අනුමෝදිත්වා නිමං පුඤ්ඤං බුද්ධන්තු අමතං පදං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සකං සමාගමෝ හෝතු යාව නිම්බාන පක්ඛියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සකං සමාගමෝ හෝතු යාව නිම්බාන පක්ඛියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සකං සමාගමෝ හෝතු යාව නිම්බාන පක්ඛියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්මෙදුක්ඛාපමුඤ්ඤතු තත්නත්‍යානුභාවයෙන් සමත වින්සත් සතවර්ෂාදික කාලයක් මෙවැනි ගරු කටයුතු මහා පින්කම් කරමින් දෙලොව ජයගෙන නිවන් මඟ යන්න රත්නත්‍රේ ආශිර්වාද වේවා කියලා සංඝ රත්නයේ වෙනුවෙන් අපි ආශිංසන කරනවා. සම්මීතයෝ විවඤ්ඤන්තු සම්ම රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තනායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායන චත්තාරු ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිඤ්ඤතු ධර්මානුශාසනා පැවැත්වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ